කම්මැලිකම කියන එක මේ එක මාර්ගයට ලොකු බාධාවක් තමයි. බුද්ධ දේශනාවේ තියෙනවා තීන මිද්දේ තිබුණා මාර්ගය වැටෙන්නේ නැහැ කියලා. තීන මිද්දේ කියන එක ගොඩාක් දුරට මේ තාපසේ තේරුම් ගන්න විවේකයේ තුලින් ගොඩාක් මම විවේකයි නිස්කලංකයි උදේට පින්දපාත යනකොට ඇතැම්මක් විතර ඇවිදිනවා. ඒ ඇවිදීමෙන් පස්සේ මම ගොඩාක් විවේකයි. කිසිම දෙයක් කරන්නේ කොයි වෙලේ සතපෙලා ඉන්නේ වාඩි වෙලා ඉන්නේ මොනවා හරි දෙයක් බලාගත්ත ගමන් ඉන්නේ මොනවා හරි චේතනාවක් ආවම ඒ අරමුණේ සෑහඳ වෙලා ඉන්නවා. ඒ නිසා යාට තේරෙනවා යා කම්මැලි වෙලා කියලා. ඇත්තටම තියෙන ප්‍රශ්නය ඒ කම්මැලිකම මොකද්ද කියන එක අඳුරන්නේ නැති එක. මාර්ගය වැඩෙනවා නම් මාර්ගය වඩනවා නම් පුද්ගලෝ දෙන්නෙක් ඉන්නවා පුතුජන නම් එයා වඩනවා ආර්ය කෙනෙක් නම් එයා තුල වැඩෙනවා වැඩෙන බව එයා දැනගෙන ඉන්නවා. මාර්ගය වඩනවා නම් මාර්ගය වැඩෙනවා නම් දැන් එයා කම්මැලිද නැද්ද? කම්මැලි නෑ. දැන් තාපසවරු ගුණා කාර්ය බෞලයි. කවදද දත් නැද්ද? අද දිනේ කීයේද? අද 28නේ. 20 වෙනිදා දත් නැද්ද? එතකොට දැන් මෙයා තරම් කම්මැලියෙක් ලෝකේ නෑනේ. දවස් 8ක් වෙනවා දත් නැදලා නෑ. පැන් පාසුනේ ඒකත් දවස් 8ක් වෙනවා. දානේ ඒකත් දවස් 8ක්. ඒකට දවස් 8ක් දානේ වළඳලා නැහැ. පැන් පාස් වෙලා නැහැ. දත් නැදලා නැහැ. එහෙනම් කම්මැලි කමේ පළවෙනි තෑග්ග දෙන්න ඕන අර තාපසයාට. හැබැයි එයාගෙන් අහුවාම කියනවා පැය 23 මාරක් විතර මම වැඩනේ. මට වෙලාවක් නැහැ. ඇයි තාපසතුනි පැය 23 මාර මොනවද කරන්නේ? ධානේ වඩනවනේ. මාර්ගේ වඩනවනේ. ඒතකොට පැය 23 මාරක් වඩන කෙනා නිකන් සැලවිලාවක් නැහැ. ඇස්තරලක් නැහැ. නැකිටිලක් නැහැ. ඇවිදිලක් නැහැ. වැසිකිලි කැසිකිලි මොකවත් ගිහිල්ලා නැහැ. එතකොට පිළිමේ වාගේ ගහක් ගලක් වාගේ තිබ්බතන එයා දවස් 8ක් ඉඳලා නම් 20 වෙනිදා පටන් ගත්ත කෙනා 28 වෙනිදා හැරෙනවා කියලා කියන දින 7ක්නේ. ඇයි පටන් ගත්ත දවසත් අපිට ගන්න බෑ මේ දවසත් ගන්න බෑ. එතකොට දින 7ක් එක තැන ඉඳලා එක තැන එල්ලෙන්නේ නැතුව හිටපු කෙනා තමයි මේ ලෝකේ උඳම කම්මැලියා. හැබැයි එයාට සාපේක්ෂව බලනකොට එයා වඩපු මාර්ගයට සාපේක්ෂව බලනකොට එයා තරම් කාර්ය බහුල කෙනෙක් ලෝකේ ඉඳලා නැහැ. ඇස් වාගෙන ඉඩට ඇතුලේ හැරිලා අරමුණ වඩනවා කෙලෙස් සඳුන ගන්නවා. ඒක ඇයි මේම උනේ? අරමුණේ ගවේෂණය කරනවා. ඒක විද්‍යාවෙන් එක පාද ගන්නවා. ඒකේ දුර්වලකම් නිවැරදි කරනවා. අඩුපාඩු හදා ගන්නවා. අවිද්‍යාව පුළුවන් තරම් විද්‍යාව බවට පත් කරනවා. දැන් මේ විදිහට එයා සතියක් වැඩ කළා නම් ඇත්තටම එයාට කම්මැලි කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. ගොඩාක් මේ කම්මැලි මම දැන් මේ දවස්වල මේ මානුණාට පස්සේ මම ගොඩාක් කම්මැලි වෙලා කියලා තීරණට එන්නේ ගී කාලේ ගස්ගල් පෙරල පෙරල වැඩ කළා මාන්සි වුණා. උදේ පාන්දර 8 වෙනකොට බත් එක කොටාගෙන බත් එක එල්ලිලා වැඩට ගියා. ඒ ගිල්ලත් ඕගල වැඩ පා 6 වෙනකම් වැඩ ආපහු කෝච්චිය එල්ලිලා මේ ඇවිල්ලා මේත් වැඩ රැට 11ට විතර නිදාගෙන පාන්දර 4ට ආයෙ ආයරනවා. මේකට සාපේක්ෂව මේ කියන අදි මානසික පීඩනයට සාපේක්ෂව එයා හිතන මාර කම්මැලි ජීවිතයක් මේ ගත කරන්නේ. ඔයේ කාලබිල ඔයේ සතපෙලන කිසිම නැහනේ. මොකවත් නැහනේ මේ ඇඟට ව්‍යායාමයක් කියලා එයා හිතනවා. ව්‍යායාමයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලෝකේ දකින්න එක. කාර්ය බහුලතාවයේ තමයි සතර හිරියවෙන් දවස පුරාවට සතියෙන් ඉන්න එක. මේක තමයි කාර්ය බහුලතාවය. එහෙනම් ඒ මාර්ගය ආතල වැඩෙනවා නම් ඒකේන කමඨාන එයා පුරුදු පුහුණු කරනවා නම් එයා කම්මැලියෙක් නෙමෙයි. ඒක වඩන්නේ නැත්නම් අපි යට කියන මේ තාපසයා කම්මැලි තාපසයෙක්. ඇයි? එයා මාර්ගේ වඩන්නේ නැහැ. හැබැයි මාර්ගේ වඩන කෙනා ඇවිදින්නේ නැහැ, ගමන් යන්නේ නැහැ, එයාට වෙන වැඩක් නැහැ, බාහිර ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. සහෝදර සංගයෙන් කුටියටවත් යන්නේ නැහැ. ඇයි ගිහිල්ලා මොනවද කතා කරන්නේ? කතා කරන්න දෙයක් නැහැ එයාට. පාඩු ඉන්න මොනරි හම්බුනාම වළඳනවා. ඊළම්පස ඕන නම් ගිහිල්ලා පොඩ්ඩක් හදා ගන්නවා. පාඩු ඉන්න අය මුකුත් කරන්නේ. ඇයි? ඊට වඩා ලොකු වැඩක් එයාට තියෙනවා. පේන දේ තුල ඇති වෙන දෘෂ්ටි ටික අයින් කරන්න එපායි. එයාට කොයිද විවේකයක්? දකින දේ සම්මාවෙන් දකින්න එපායි. ඒක තුල හැලීමක් ගැටීමක් නැතුව දකින්ද ඒ ඇහැ පුරුදු කරන්න එපාය. ඒ ඇසට හැලීමෙන් ගැටීමෙන් තොරව මේ නාම රූප ගනුදෙනු කරන්න ඒ අවබෝධයේ සිතට දෙන්න එපාය. එයා කොහොමද කම්මැලියෙක් වෙන්නේ? යාට කම්මැලි වෙන්න කෝ කාලයක්? කම්මැලි වෙන්නත් යාට කාලයක් දෙන්න එපාය. පැය 24 මදි. එයා ගොඩාක් කාර්ය බහුල කෙනෙක්. නින්දෙත් ඔක වඩනවා, කල්පනා කරනවා. නින්ද යන්නේ නැහැ. හැරෙන වෙලාවක් නැහැ, නිදා ගන්න වෙලාවක් නැහැ. ඇයි? කොයි වෙලෙත් මේක වඩනවා. හැබැයි අපිට පේන්නේ කොයි වෙලෙත් ඇඳේ වැටිලා ඉන්නවා. පුටුවේ වාඩි වෙලා ඉන්න, කුටියෙන් එළියට එන්න කතා කරන්න. ඉතින් වාඩි වුණාම ඒ බලාගත්ත ගමන් ඉන මානසික ලෙඩෙක්ද කියලා අපට හිතෙනවා. ඒක අපට සාපේක්ෂව. හැබැයි එයාගේ තරම් මනස පෑදලිකම මේ ලෝකේ කාටවත් නැහැ. එයා හැම මොහොතක් ගන්න, හැම චලනයක් ගන්න විශ්වය හරියට දකින කෙනෙක්. හැම රූපයක් තුළම තියෙන ධර්මතාවය හරියට තේරුම් ගන්න කෙනෙක්. එයා තරම් අවබෝධයෙන් ඉන්න කෙනෙකුත් නැහැ. එයා තරම් සීයෙන් ඉන්න කෙනෙකුත් නැහැ. එයා තරම් කාර්යබහුල කෙනෙක් ලෝකේ කොහෙවත් හොයන්න බෑ. රටේ රජුරුව ගත්තම රජුරන්ට නිදා ගන්න වෙලාවක් තියෙනවා. අපි තාපසයා නිදා ගන්න නැල්ලු. නොනිදා නිදා ගන්නේ. මම දන්න මුනිවරයෙක් හිටියා. ඒ මුනිවරයා මේ භාවනා කරගෙන ඉන්න ගමම නිින්ද යනවා. හැබැයි වැටෙන්නේ නැහැ. එහෙමම නිින්ද යනවා. නිින්ද කියලා ඇහැරෙනවා. ඇහැරුණත් ඇස්සරින්නේ නැහැ. ඇහැරුණ බව දැනගන්න ටිකක් නිින්ද ගියා නේද කමක් නැහැ කියලා. අර නවත්තප තැනලා ආයි වඩනවා. නිදාගන්නේ, හැරෙන්නේ, කමටාන් වඩන්නේ, අවබෝධ කරගන්නේ ඔක්කොම අර භාවනා කරනින්මයි. සතර හිරියව්වේ වැඩේ එක හිරියව්වකින් කරන්න පුළුවන් කියලා මම දැනගත්තෙත් ඒ තාපසයත් එක්ක සාකච්ඡා කළාම. සක්මන් කරනවාද? ඔව්, සමහර වෙලාවට ටිකක් අර කම්මැලි වාගේ තුනම හිතින්ම සක්මන් කරනවා. ඇවිදිනවා කියලා එහෙම සිත හදා ගන්නවා. එතකොට ඒ ඔසවමි යවමි තබමි කියලා ඔසවන එකම නේ කරනවා. දැන් ඔසවන බව මම දැනගන්නවා. එහෙමනේ ඔසවන්නේ නැහනේ. ඔසවනවා කියලා එකක් තියෙනවද? නැහැ. කයට ඔසවන්න පුළුවන්ද? බෑ. ඒ චලනේ දැනගන්නවා. ඔසවන්න කියලා ක්‍රියාවක් දුන්නාම කයෙන් යම්කිසි ක්‍රියාවක් වෙනවා. ඒ ක්‍රියාව අපි දන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ. වේදනාව අපි දන්නවද? නැහැ. වේදනාව තියෙන බව දැනගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක රිදෙන්නේ එතකන් රිදෙන්නේ නැහැ. ඇහෙනවද? නැහැ. ඇහෙන බව දැනගන්න ඕනේ. ඊට පස්සේ හැයෙන්නේ. එහෙනම් ඒ තාපසයා දැනගත්ත මේ සක්මන් භාවනාව තුළ ඔසවන එක දැනගන්නවා, යවන එක දැනගන්නවා, තබන එක දැනගන්නවා. මෙන්න මේ දැනගත්ත තුන ඇත්තටම එක කරලම දැනගන්න ඕනේද? නොකර බැරිද දැනගන්න? පුළුවන්. එයා වාඩි වෙලා එක දැනගන්න. දැන් එසෙව්වා. ඔසවලා නැහැ. එසෙව්වයි කියලා දැනගන්නවා. යව්වා දැනගන්නවා. තිබ්බා. ඔය විදිහට සක්මන් කරනවා. සතපෙන ඕම ඉඳලා සිත නිවාගෙන ඕම සතපෙනවා. සතපෙන්නේ තේහිරි යව්වෙමයි. ඇවිදින්නේ තේහිරි යව්වෙමයි. සතර ආකාරයේ චලනයේ අවබෝධය හැම ඉරියව්වක් තුළම ඒ මානසික ගනුදෙනුව සම්පූර්ණ යා තේරුම් ගත්තා. එකතන වාඩි වෙලා. එයා කම්මැලි නෑ. ඇත්තටම හොඳ කම්මැලි නැති, හොඳ පෞරුෂත්වයක් තියෙන, හොඳ කාර්යක්ෂම කෙනෙක් කියලා අපි තේරුම් ගන්නේ කොහොමද? පැය 12ක් විතර වැඩ කරන කෙනෙක් බලලා. නියමට වඩා හා එක විනාඩියක් එකතන ඉන්නේ නෑනේ. දැන් එයා කාර්යබහුල තමයි. ඒක ලෝකෝත්තරද ලෞකිකද? ලෞකිකයි. ලෝකෝත්තර කෙනාගේ කාර්යබහුලතාවයේ තියෙන්නේ එකතන මාර්ගයේ වඩන එක. එක හිරියවක සිය පීඨ වන එක. ඒක තමයි යාගේ කාර්යබහුලතාවය. අරයා වාගේ රට පුරා ඇවිදින එක නෙමෙයි. තෙල් ගාගෙන හැම සාකාවටම යනවා, හැම තැනටම යනවා, හැම මේ ප්‍රදර්ශනාගාරෙටම ගිහිල්ලා ඒක පරිස්සම් කරනවා, කතා කරනවා, මීටින්. ඒක නෙමෙයි. එක ලෞකික කාර්යබහුලතාවය. ලෝකෝත්තර ගමන තුල කාර්යබහුලතාවයේ තීරණය කරන්නේ අධික රාජකාරිය වැඩ බහුලතාවය තුලින් නෙමෙයි. වැඩ අල්පතාවය තුලින්. අවම වැඩෙන් තමයි යගේ කාර්යබහුලතාවයේ තීරණය වෙන්නේ. වැඩිපුරම අඩුම වැඩ කරන කෙනා කවුද? වැඩ නොකරම කෙනා කවුද? එයා තමයි වැඩිපුරම කාර්යබහුලත වෙනා. ඒයි එයා වැඩිපුර මේ මාර්ගය වඩන කෙනා. ඒ තපස්වරුන්ගේ පොඩි සංකල්පයක් තියෙනවා. එක තැන සාමාන්‍යයෙන් සතියක් විතර ඉන්න බැරි නම් එයා ඒ තාපසයක් ඇතුළේ එයා ගණන් ගන්නෑ. ඒ කියන්නේ එයා කාර්යබහුල කෙනෙක්. ලෞකිකව, ලෝකෝත්තරව කම්මැලි කෙනෙක්. එක තැන එයාට සතියක් විතර ඉන්න පුළුවන් නම්, එක ඉරියව්වක එයාගේ මාර්ගය තුල යට ඉන්න පුළුවන් නම්, එයා තාපසයෙක්, එයා ගොඩක් කාර්යබහුල කෙනෙක් ඇටිට තමයි සලකන්නේ. හැබැයි නැකිట్లా නැහැ සතිය. නැකිట్లా නැහැ. ඇස්සරලවත් බලලා නැහැ. හැබැයි යාට කියනවා අන්න කාර්ය බහුල තාපසෙක් මෙයා. ඇයි? පුදුමෙට වැඩ. සතරීරියවෙන් වැඩ. පැය 24ම වැඩ. එයාට එහෙම තමයි සාතිකය දෙන්නේ. තීන මිද්දේ කියන්නේ මාර්ගය වඩන්නේ නැතුව හොයේ ඉතින් උදකලා විවේකයෙන් ඉන්නවා. තීන මිද්දේ. තීනේ කියලා කියන්නේ මොකද්ද? මොකද්ද? 80. තීන මිද්දේ කියන්නේ 80. වෙන මොකවත් නෙමෙයි. 80න් ඉන්නවා කියන එක. 100න් ඉන්නකොට අපි කියනවා තීන මිද්දේ කියලා නෑ. 100න් ඉන්න කෙනාට කොහොමද තීන මිද්දේ කියලා කියන්නේ? තීන මිද්දේ කියන වචනේම අර 80 කියන එකේ මේ ක්‍රියාකාරීත්වයක් තමයි. දැන් ඇත්තටම කාර්ය බහුලතාවය කියන්නේ මොකද්ද කියලා දන්නවද? ඇවිදින්නේ නැතුව වැඩ කරන්නේ නැතුව එක තැන ඉඳලා මාර්ගය වඩනවා නම් ඒකේන ඒ කමඨාන නිතරම පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන කාලයට අනුව තමයි එයා කොච්චර කාර්ය බහුලද කියන එක තීරණය වෙන්නේ. සතර හිරියව්වෙන් දවස පුරාම 100න් ඉන්නවා නම් මාර්ගය වඩනවා නම් එයා ගොඩාක් කාර්ය බහුල කෙනෙක්. පැයක් දෙකක් භාවනා කරලා ඊට පස්සේ ඔයේ සිතට යන්න ඇරලා ඔයේ කෙලෙස් වලට එන්නලා පාඩු වෙන ඔයේ ඉන්නවා. යටේම 100ක් ගැන ඒ මාර්ගය ගැන මොකවත් මතක නැහැ. සාමාන්‍ය කාර්ය බහුල කෙනෙක්. කිසිම දෙයක් කරන්නෙත් නැහැ, වඩන්නෙත් නැහැ, මොකවත් නැහැ, නිකන් ඔයෙමයි ඉන්නේ. එයා කම්මැලි කෙනෙක්. මේ පුද්ගලයෝ 3 දෙනා හඳුරා ගන්න ඕනේ. නම් මම කොයි පුද්ගලයා වෙන්න ඕනේද? මම මේ බවට පත් වෙන මාර්ගේ වඩන්නම ඕනේ නැහැ. නිකන් ඔය හිටියාම ඇති. කවදරි වැඩන දවසක වැඩයි කියලා කිසිම දෙයක් කරන්නේ නැහැ. එයා කම්මැලි කෙනෙක්. පුළුවන් විදියට වඩනවා. අනිත් දවස්වල තමන්ට කැමති විදියට ඉන්නවා. එයා සාමාන්‍ය තරමක් කම්මැලි මේ කාර්ය බහුල කෙනෙක්. පැය 24ම වැඩ කරන කෙනෙක්. පැය 24ම මාර්ගේ වඩන කෙනෙක්. පැය 24ම 100න් ඉන්න කෙනෙක්. සතර හිරියාවෙම එක පුරුදු කෙනෙක්. වඩා කාර්ය බහුල කෙනෙක්. රාතන් වහන්සේ කොතන දෙන්නේ? මේ හතරවෙනි පුද්ගලයා ඉන්නව නැමතැනම. පුද්ගලයා 4 දෙනෙක් ඉන්නවා. හතරවෙනියා මොකද්ද? කාර්ය බහුලතාවයෙන් විශ්‍රාම ගිය කෙනා. ඕම් හතරවෙනි කෙනා. කාර්ය බහුලතාවයෙන් එයා පෙන්සන්. එයා විශ්‍රාම ගිහිල්ලා. ඒ නිසා එයා සේරම කාර්ය බහුලතාවයෙන් දන්නවා. එයා විශ්‍රාම ගිහිල්ලා. ඒ නිසා එයාගෙන් වැඩ ගන්න සතර මහා භූතයා. එයා පෙන්සන්. එයාට පොඩි ගෙවීමක් තියෙනවා. මොකද්ද? කිසිම හැලීමකින් ගැටීමකින් එයාට දඩුවමක් නැහැ. එයාට ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීම අරගෙන අපාඩුවේ ඉන්නවා. විවේක ගන්නවා. එයාගෙන් ආයි වැඩ ගන්න නැහැ. එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ විශ්සේ. එයා විශ්‍රාමිකයෙක් ඇටියට සලකනවා. කාර්ය බහුලතාවයෙන් විශ්‍රාමකින් එයා. එහෙනම් තාපසයා දවස ගන්න කාර්ය බහුල විය යුතුයි. ඒ කාර්ය බහුලතාවය කඩියා වගේ වැඩ කරන එක නෙමෙයි. ගහක් ගලක් වගේ එකතන හින්නකින් තමයි කාර්ය බහුලතාවය ඔප්පු වෙන්නේ. යා ගොඩාක් සංසුන් වෙනවා. එක ඉරියව්වක සෑහඳ වෙලාවක් ඉන්න දක්ෂ වෙනවා. එක මොහොතක් කල්පයක් බවට යව නඩත්තු කරනවා. කල්පයක් බවට යව පාවිච්චි කරන ඒ මොහොත. හැම ඉරියව්වක් තුලම එයා කාර්ය බහුල වෙනවා. හැම චෛතසිකයක් තුලම කාර්ය බහුල වෙනවා. චිත්තානුපස්සනාව. කාර්ය බහුලතාවය තුල තියෙනවා මේ කායානුපස්සනාව. වාඩි වෙලා ඉන්න දැන් ඕම කය වැටෙනවා. ඉස්සරහට ඒ වැටෙන කයි වැටෙන්න දෙන්නේ නැහැ. වැටෙන්න දෙන්නේ නැහැ. හරියට කෙලින් තියාගෙන ඉන්නවා. මොකද්ද මේ කෙලින් තියාගෙන ඉන්නවා කියන එක? දැන් අමෝටම ඔක තියෙන භාවනා දෙන ගුරුවරයාට තෝ ප්‍රශ්නේ තියෙනවානේ. දැන් ගොඩාක් භාවනා ශාලාවල ගුරුවරුන්ටත් කෙලින් ඉන්න බෑ. දැන් තපස්වරු ඉන්නවනේ සති 2 3 මාසෙ මාස 3 එකතන ඉන්නවා. කවදාවත් කොන්ද නැමෙන්නේ නැහැ. ඇයි? කය නැමෙන්නේ ඇයි? කය කෙලින් ඉටින්නේ ඇයි? මේ ධර්මතාවය ගොඩාක් කට්ටිය තේරුම් ගත්තේ නැහැ. දැන් ගොඩාක් දොරට ඉස්ස පල්ලයට පාත් වුණත් මාර්ගේ එක්ක ප්‍රමාද වෙනවා නැත නවතිනවා. ධානය නතරම වෙනවා. වැඩෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව කියලා බැලුවාම තාපසේ කුජංකායම් පරියංකම් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ ධර්මතාවය දන්නේ නැහැ. මේ කියන කාරණාව ගොඩක් තාපසවරු දන්නේ. ඇයි මේ ලෞතර බුදුරෙක් මේ කතන්දරේ කියුවේ? ඇයි වෙන කතන්දර නැද්ද කියන්නේ? බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණයට තේරෙන කතා ඕනතරම් තියෙනවා. කෝටි ගණන් ධර්ම කාරණා තියෙනවා. ඇයි බුදුහාමුදුර මේ උජුං කායම් පරියංකම් කියලා මේකට මෙච්චර මුල් තැනක් දුන්නේ භාවනාවට? ඇයි මේක විශේෂයෙන් දේශනා කළේ? මොකද්ද මේක තුළ තියෙන විද්‍යාව? කය ඍජුව තිබුණාම අපේ ස්නායු පද්ධති මනාලස වැඩ කරනවා. ස්නායු හැම එකක්ම සෑල් වෙනවා. මොළයට යන ලේ ප්‍රමාණය ප්‍රාණ වායුව නිසියාකාර ගමන් කරනවා. මනස ගොඩාක් සංසුන් වෙනවා. කයේ ක්‍රියාකාරීත්වය සෑල්ුණාම ඨග්ගාල සිත නිවෙනවා. ඒ නිසා තමයි උජුං කායම් පරියංකම් කියලා කිව්වේ. පරියංකෙන් වාඩි වුණාම මේ බත් කැඳාව තමයි වැඩිපුර ලේ නතර වෙන්නේ. ඇයි පල්ලම එතනනේ. මුළු ඇඟේම තියෙන ලේ ටික පල්ලයට ගිහලා එකතු වෙලා පල්ලයන් උඩට ආපහු එනවා. අපි කියනවා උඩින් පොම්ප කරනවා කියලා. උඩට පොම්ප කරනවා යටින්. ඒකට කියනවා පොඩි හදවත කියලා. හදවත රෝග තිබුණාම වෛද්‍යවරු කියනවා හැවිදින්න. ඇතැම් මැදකත් හැවිදින්න. ඒ බත් කෙන්ඩාවේ ක්‍රියාකාරීත්වය හොඳට තිබුණාම හදවතට විශාල වශයෙන් සානයක් ලැබෙනවා. ඒ ක්‍රියාකාරීත්වය සෑල් වෙනවා. එහෙනම් බුදුහාඳුර මේ උජුං කායම් පරියංකම් කියන මේ පරියංකය කියන එකේ විද්‍යාව මේ කියන්නේ. ගොඩාක්ලේ පල්ලෙයා ගිලා රැඳුනාම තාපසයා කකුල් එල්ලාගෙන පුටුවක වාඩි වෙලා භාවනා කළාම ලේ වැඩිපුරම රැඳෙන්නේ පල්ලෙයා. භාවනා කරන්න කරන්න සිත සෑල් වෙනකොට රුධිර පීඩන අඩු වෙනවා. පල්ලෙයා තියෙන ලේ ටික උඩට පොම්ප වෙන්නේ නැහැ. මොළයේ ලේ ටික අඩු වෙනවා. ඉන්ද්‍රියන් ඔක්කොම තියෙන්නේ ඒ ඉනටියෙන් උඩ. ඉන්ද්‍රියන් වලට හරියට ලේ ලැබෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්‍ය අඩු වෙනවා. ටක් ගාලා එයාගේ ඇඟේ තේට්ටුවක් දැම්මලා එයාට නිින්ද අවශ්‍ය වෙනවා. එයා ඉක්මනට බලන්නේ දැන් ඇති භාවනා විනාඩි 40ක් කරන් දැන් නිදාගමු. පැය 6ක් විතර නිින්ද යනවා එයාට. පුටුවක වාඩි වෙලා පැයක් භාවනා කරන යෝගියාට පැය 6ක් 8ක් නිින්ද ඇයි අවශ්‍ය වෙන්නේ කියන එක කවදාවත් ඒ භාවනා යෝගියා ගුරුවරයාගෙන් අහන්නේ නැහැ. ඔරෙන් නිදාගෙන නිකා ඉන්නවා. බිම වාඩි වුණාම මට නිින්ද අවශ්‍ය අඩුයි. පුටුවේ වාඩි වුණාම හැඳේ කකුල් දෙක බිම දාලා වාඩි වුණාම මට හරියට නිදිමත් ඇදෙනවා මොකද කියලා එයා ආන්නෙත් නැහැ. එයා මේක ගවේෂණය කරලා මේකට හේතුව දැනගන්නෙත් නැහැ. ඇඟට එම නැත්තම් ඉන්ද්‍රියන් වලට මොළයට අවශ්‍ය ප්‍රාණ වායුවයි ඒකේන ලේ ටිකයි ලැබිච්ච නැති නිසා ඒ තේජ්ව මේ නිින්ද ඇති උනේ. එනම් මේ පරියංකම් කියලා කියන්නේ අර පල්ලයට යන ලේ ටික සම්පූර්ණයෙන්ම මේ සීමා කරනවා. පාලනය කරනවා. ඒකට කියන අපි බැරියර් එකක් දානවායි කියලා. ඒක නැව්වාම එතනින් යට යන්නේ ඉර වෙනවා. එහෙනම් වැඩිපුර ලේ තින්නේ කොයිද? කඳේ උඩ. එහෙනම් ඉන්ද්‍රියන් වලට හොඳට ලේ ලැබෙනවා නම්, මොළයට හොඳට ලේ ලැබෙනවා, ප්‍රාණ වායු ලැබෙනවා නම් මොළයට නිින්ද යයිද? නිින්ද යවන්න බෑ. මොළයට අවශ්‍ය ප්‍රාණ වායුව අවශ්‍ය තරම් ඕ ඊට වඩා අවශ්‍ය තරමටත් වඩා ටිකක් වැඩිපුර තියෙනවා නම් කවදාවත් නිින්ද යන්නේ නැහැ. ප්‍රාණවාය අඩුනොත් බලානිදි නිින්ද යනවා නැත්නම් සී නැති වෙනවා. අවශ්‍යලේ තිබුණොත් නිින්ද යන්නේ නැහැ. ලේ අඩු වුණොත් එක්කෝ නිින්ද යනවා නැත්නම් සී නැති වෙනවා. කල්පනා විකෘති වෙනවා. අසීය කියලා කියනවා. විකාර දොඩවනවා. එක එක කල්පනාවක් නැහැ. මතකයක් නැහැ. එහෙම එකක් වෙනවා. එහෙනම් මතකයන් අඩු වෙන එක, මෝහය ඇති වෙන එක, තීන මිද්‍ය ඇති වෙන එක, කම්මැලිකම ඇති වෙන එක, නිින්ද යන එක, සී නැති වෙන එක. මේ ප්‍රශ්න හැම එකටම උත්තරයක් මේක පරියංකම් කියන එක. කොඳුයට පෙළිය හරහා ස්නායු වල තියෙන සියලුම ස්නායු වල ක්‍රියාකාරීත්වය සෑල්වෙන් වෙන්න තමයි මේ උජුං කායම් කියලා කිව්වේ. හැබැයි මේ කොඳුයට පෙළිය කොහමද මේ කෙලින් ඉටවන්නේ කියන ප්‍රශ්නෙට උත්තර තාම දීලා නැහැ තපස්වරු. ඇයි ඒ තපස්වරු ඒක දැනගත්තේ නැහැ? ඇත්තට මේකේ තියෙන නියම උත්තරය තමයි අපේ කය කෙලින් තියාගන්නේ ප්‍රාණ ශක්තිය උපයෝග කරලා නේද? දැන් අත් උස්සන්න හැමෝම කිව්වම හැමෝම අත් උස්සන් ඉන්නවා. අත උස්සගෙන ඉන්නේ මොනව උපයෝග කරගෙන? ඩීසල්ද පෙට්‍රල්ද පාවිච්චි කළේ නේ? ප්‍රාණ ශක්තිය. ප්‍රාණ ශක්තිය කියන ඉන්ධනය පාවිච්චි කළා තමයි අත උස්සගෙන හිටියේ. එහෙනම් කොඳුයට පෙළිය කෙලින් තියාගන්නත් පාවිච්චි කරන්නේ ප්‍රාණ ශක්තිය නේද? මොකද්ද මේ ප්‍රාණ ශක්තිය? ශක්ති විශේෂයක්. මොන වලින්ද ඇදිලා තින්නේ? අණු වලින්. ඒ අණුවල ක්‍රියාකාරී ස්වභාවය මොනවාද? චුම්බක ක්‍රියාකාරී ස්වභාවයක්. චුම්බයකයට ඇද ගැනීම හැකියාවකුත් තල්ලු කිරීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් අපි උජුං කායම් කියලා කොන්ද කෙලින් තියලා ඒකේ විනාඩියක් දෙකක් සීය තිබුණාම මුළු සර්වාංගයේම තියෙන ප්‍රාණ ශක්තිය ඇවිල්ලා කොඳුහැට පෙළිය දිගේ ගොඩ ගැහෙනවා. ඒ චුම්බක ශක්තියට තියෙන බලයට අණුව තවත් අණුවක් එක ඇලවිලා ඇලවිලා ඇලවිලා යකඩ දණ්ඩක් වාගේ ඒ චුම්බකෙන් ශක්තියක් ඇදෙනවා. ඒ ශක්තිය නිසා අර කොඳුරට පෙළේ තියෙන පුරුක එක පුරුකක් උඩ එක පුරුකක් වාගේ ඉතලා ඉතලා ඒක සම්පූර්ණ අර නිකන් අර කොන්ක්‍රීට් කණුවක් දැම්මා වාගේ කෙලින් යකඩේ වාගේ හිටිනවා. දැන් අපේ ධානය වැඩුවාම මාසයක් ගියත් බෙල්ල නැවෙන්නෙත් නැහැ, කොන්ද නැවෙන්නෙත් නැහැ. ඇයි? කොන්දට නැවෙන්න විදියක් නැහැ. කෙලින් තියාගන්න පාවිච්චි කරන ශක්තිය කොන්දත් එක්කම යකඩ පොල්ලක් වාගේ කෙලින් හිටලා නම් ඒ විදිහට ශක්තියක් දැන් කල්ලතු අපි සූදානම් කරවලා නම් දැන් කොහොමද කොන්දක් නැවෙන්නේ? බලෙන් නවන්න එපාය. එනං උජුං කායම් පරියංකම් කියන ධර්මතාවය තුළ මෙච්චර ලොකු කාරණාවක් තියෙනවා. සර්වාංගයට අවශ්‍ය ලේ ප්‍රමාණය, ඉන්ද්‍රියන්ට අවශ්‍ය ලේ ප්‍රමාණය ඒ වාතයේ සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ මේ උජුං කායම් පරියංකම් තුළ. ඒක නිසා තමයි සමාධි ආසනය තුළ අපිට ඕන තරම් ඉන්න පුළුවන්. හිටගෙන සමාධි වෙච්ච කෙනෙක්, බුදියාගෙන සමාධි වෙච්ච කෙනෙක්, පීනගෙන යන ගමන් සමාධි වෙච්ච කෙනෙක්, එහෙම වැතිරලා සමාධි වෙච්ච කෙනෙක් ලෝකේ අල්පයි. එහෙම කටිය නැහැ. මගේ තපස් ජීවිතේට එහෙම මිනිස්සු හම්බෙලා නැහැ. සමාධිය හැමෝම පරියංකෙන් තමයි ගින් තින්නේ. ඇයි හේතුව කියලා කිව්වම පරියංකෙන් විතරලු සමාධි 99ක් පීටන්නේ. ඒ ආසනය තුළ සමාධිය දෙන්න පුළුවන්. ස්නායු සෑල්ලු වෙලා, කය සෑල්ලු වෙලා, ඉන්ද්‍රියන් වලට ලේ අවශ්‍ය තරම් ලැබිලා, ඒ ප්‍රාණ වායුව ලැබිලා, මොළයට අවශ්‍ය ලේ ලැබිලා, මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණම මේ සෑල්ලුවටපත් වෙලා තග්ගල සමාධිය හැදෙනවා. හැදුනත් යට සතියක් දින 8ක් විතර එකතන ඉන්න පුළුවන්. ඇයි? අර කායික දුබලකම් ඇති වෙන, ඉන්ද්‍රිය දෝෂ ඇති වෙන්නේ. ඉන්ද්‍රියන් ලස්සනට නඩත්තු වෙනවා. ගොඩාක් ලෙඩ ඇති වෙන්නත් හේතුව මේක. දැන් අපට තීන මිද්දේ කියලා අපි කියවනේ කම්මැලිකම ආවයි කියලා. දැන් මේ උජුං කායම් පරියංකම් නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්න බැරිද? ඇයි? පරියංකෙන් ඉන්න බෑ, කකුල් ඉරි වැටෙනවා. පුරුදු වෙන්න එපාය. භාවිතයේ බෞල වුණාම තමයි ඒක හරියන්නේ. අපි ඒක භාවිතා කළා, ඒක බෞල කරගන්නේ පාසු ඉරියව්වක් පාවිච්චි කරනවා. කකුල් දිග හැරගෙන ඉන්නවා, වැතිරිලා ඉන්නවා, පුටුවක වාඩි වෙලා ඉන්නවා. අර ප්‍රශ්නේ ඇති වෙනවා. සිත නිවෙනකොට හදවත ස්පන්දනය අඩු වෙනවා. හදවත ස්පන්දනය අඩු වෙනකොට ලේ ටික පල්ලයට ගිහිල්ලා එකතු වෙනවා. පල්ලයන් උඩට පොම්ප කරන්න ඇතුව පෙසරක අඩුයි, පීඩනය අඩුයි ලේ වල. දැන් උඩ තියෙන ඉන්ද්‍රියන් වලට ඔක්කොම ලේ අඩු වෙනවා. මොළයට ලේ අඩු වෙනවා, ටක් ගාලා ඈනුම් යනවා, කම්මැලිකම ඇති වෙනවා. ඉස්සෙල්ලාම ඔයන්නේ කොට්ටේයි මෙට්ටේයි, වෙන මොකවත් ඔයන්නේ. දාහන අවශ්‍ය නැහැ යාට. එයාට කොට්ටේයි මෙට්ටේයි තිබුණාම ඇති. ඇයි? අර තේට්ටුවට ස්නින්දමයි ඉල්ලන්නේ. ගොඩාක් තපස්වරුන්ට ධ්‍යාන පරක්කු වෙන්න, තේට්ටුව කම්මැලිකම ඇති වෙන්න, අනන්ත ප්‍රමාණ නිදි කිරන්න මේක හේතුවක් වෙලා. පරියංකෙන් ඉඳලා බලන්න අර ප්‍රශ්නේ සම්පූර්ණ නැති වෙනවා. කම්මැලිකම තීන මිද්‍ය කායිකව ඇති වෙන ප්‍රශ්නයක් නම් ඒ විඩාව ඇති උනේ අපේ දෛනික ජීවිතයේ තියෙන කටයුතු වල ප්‍රශ්නයක් නම් මේ පරියංකය තුලින් අපට ඒක නිදාස් කරන්න පුළුවන්. උජුං කායන් තුලින් නිදාස් කරන්න පුළුවන්. ගොඩාක් කට්ටිය මේ කයත කෙලින් තියාගන්න බැරි වෙනකොට තපස්වරු කරන්නේ මේ ගාකට හේතු වෙන එක. බිත්තියට හේතු වෙන එක. මොනවාරි එකක් මෙට්ටයක් මොනවාරි තියලා හේතු වෙන එක. ඇත්තටම අපේ ප්‍රාණ ශක්තියේ තියෙන ශක්තිය කොච්චරද කියලා කිව්වොත් හරියට මේ කොඳු වැට පෙළිය කෙලින් තියලා කෙලින් තියෙන එක දිහා බලාගෙන විනාඩි 5ක් විතර ඉඳලා අරමුණට සිත ගෙනිච්චොත් ඇත්තට මේ ඒ කොඳු වැට පෙළිය නවන්න බෑ සතියක් ගියා. එච්චර ශක්තියක් තියෙන ඒ ප්‍රාණ ශක්තියට ආයුෂ 120ක් ජීවත් කරවන්න පුළුවන් නම් ගස්ගල් කරගාගෙන යන්න පුළුවන් නම් හැතැම්ම ගණන් කඳු බඩගාගෙන යන්න පුළුවන්. මේ හැමදේටම පාවිච්චි කරන්න ප්‍රාණ ශක්තිය. ඇයි මේ කොන්ද නැවෙන එක කෙලින් තියාගන්න බැරිද? එච්චර දුරවලද? එරෙන වාණි උස්සල තල්ලු කරලා දානවා. අලියෝ හල්ලර දන්වල දාලා ගැට ගන්නවා. මේ ප්‍රාණ ශක්තිය පාවිච්චි කරලා අක්කර දෙකක් තුනක් ආලා ඉවර කරනවා, කොටල ඉවර කරනවා, හුදුළු තලේ හරගෙන ගිහිල්ලා හවස් වෙනකොට මේ ප්‍රාණ ශක්තිය පාවිච්චි කරලා ගල් කණු පර්වත කඩලා පොඩි කරලා ගල් පෙරලනවා. මේ ප්‍රාණ ශක්තිය පාවිච්චි කරලා මේ නැවෙන කය කෙලින් තියාගන්න බැරිද? එච්චර දුර්වලද? අපේ ප්‍රාණ ශක්තියේ තියෙන බල සම්පන්න භාවය අපි දන්නේ නැහැ. ඒක හරියට භාවිතා කරන්න අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. එනිසා අපි ඒ සංකල්පයේ අවිද්‍යාවෙන් දකින්නේ කිසිම දෙයකට හේතු වෙන්න අවශ්‍ය නැහැ. නිකන් වාඩි වෙලා කෙලින් තියලා ඒ කෙලින් ටිකක් 100න් හිටියාම ඒ 100 තුල ඒක එහෙම කෙලින් හිටිනවා. ඒක පුරුදු කරන්න ඕනේ. තාපසේ කාර්යබහුල වෙන්නෙම කාර්ය බහුල තාපසයා කියන ගෞරවය එයාට ලැබෙන්නම එයා මාර්ගයේ කොච්චර වෙලාවක් දවසට වඩනවද? පැය 24ක් වඩනවා නම් එයාට කියනවා ශ්‍රේෂ්ඨ උත්මයෙක් මෙයා. ඇයි? කාර්ය බහුල කියන්නේ පැය 24ම වැඩ. පැය 24ම වැඩ. පැය 24ම කාර්ය බහුලයි. තාපසේ කාර්ය බහුලතාවය අඩු වෙනවයි කියලා කියන්නේ තාපසයට එක අගෞරවයක්, නිନ୍ଦාවක්, අපහාසයක්. ඇයි? කම්මැලි තාපසයා. මාර්ගය වඩන්නේ. අපේ ජීවිතවල ගත්තාම දැන් අපි පැය 24 මාර්ගේ වඩනවාද? එහෙනම් කම්මැලි තමයි. ඒ කියන කතන්දරේ හරි. කම්මැලි තාපසෙක් තමයි. සිතවිල්ල තුල කාර්ය බහුල වෙලා නැහැ. කායानुපස්සනාව කියලා කියන්නේ මේ කයේ චර්යාව පිළිබඳ කාර්ය බහුල වෙන්න එපාය. හැම හිරියවක්ම අපි 100ෙන් දකින්න එපාය. ඒ හැම රූපයෝ අරූප වෙන විදිය දකින්න එපාය. හත පල්ලෙහා තිනකොට එක රූපයක් ඉස්සුවම තව රූපයක්. දැන් ඡාය රූප දෙකක් ගත්තම ඡාය රූප දෙකක් නේ. අත පල්ලය ඇතින එක ඡාය රූපයක් ඔසවාගෙන තින එක තව එකක්. ඡාය රූප දෙකක්. එහෙනම් මේ හැම චලනයක් තුළම අලුත් අලුත් රූප හැදෙනව නේද? ඒ ඉරියව්වෙන් ඉරියව්වට රූප මේ එකක්වත් දැක්කේ නැහනේ. කොහොමද අපි කාර්ය බහුල කියලා කියන්නේ? මොකවත් කාර්ය බහුල නෑ. කම්මැලි තාපසෙන්. තපස්වරුන්ගෙන් ඉන්නවනේ අර සතපාකට ගණන් ගැති සෙට් එකක් ඉන්නවා. ඒකට නිකන් කම්මැලි තාපසයෝ කියලා. ඒ කට්ටිය සාමාන්‍යයෙන් අර අනිත් මුනිවරු ගණන් ගන්නෑ. අනේ ඒ කම්මැලි ලිස්ට් එකේ කෙනෙක් කියලා කියනවා. කයේ ක්‍රියාකාරීත්වය අවිදිනකොට, හිඳ ගන්නකොට, සතපෙනකොට, වැඩ කරනකොට, වත්පිළිවෙත් කරනකොට හැම හිරියව්වක තුලම තාපසයා 100ෙන් ඉන්නවනම් කායානුපස්සනාව තුල කාර්ය බහුල තාපසේ සතර ඉරියව්වෙම කයේ ඉරියව් දිහා බලාගෙන 100ෙන් ඉන්නවා. කායානුපස්සනාවේ කාර්ය බහුල තාපසේ කාර්ය බහුල උත්තමේකයා. එයාගේ ඒ කාර්ය බහුලතාවය කවදරි අවසන් වෙන්නේ සම්මාදිට්ඨියෙන් සෝතාපන්න ඵලයෙන් ඒක අවසන් වෙන්නේ. තවත් කාර්ය බහුල තාපසේකුයි කම්මැලි තාපසේකුයි ඉන්නවා. කෝප්පේ ගන්නවා වළඳලා තියලා යනවා. අර ආන්දර බලන දැන් බලන්න අතන ලස්සනට තිබිච්ච කෝප්පේ තේබිවා. ප්‍රශ්නයක් නැහැ. හතනින් තියන්න එපාය. වෙන තැනකින් තියලා යනවා. දැන් ඒක හොයන්න වෙනම රාස් පොලිසියෙන් එන්න ඕනයි. කෝප්පෙන් තේබිල හැඳ යට එකක් දිනවා. තව කෝප්පෙකින් තේබිල පුටු යට තිනවා. තව එකක් තේබීගෙන ගිහලා අතන ගා යට තියලා ගිහිල්ලා. දැන් මේවා හොයන්න එපාය. අර ඉවහල්ලන සුනකයෝ ධම්මල මේ ඉවහල්ලල හොයන්න එපාය. මේ කෝප්පෙකින් තියෙන තැන නැණි. සබන් කෑල්ල අරගෙන අත් නැදගෙන එහෙම අංගල උඩින් තිනවා. ගත්තේ සබන් පෙට්ටියෙන් උඩින් තියලා යනවා. පෑන ලියනවා. එක තැනකින් අරගෙන ලියලා පොත ඇතුලේ තියලා වහලා අර පොත් ඇතුලේ දාලා යනවා. දැන් මේක හොයන්නේ කවුද? 100ක් නැහනේ. ස්පර්ශ පිළිබඳව කම්මැලිම තාපසයා. කම්මැලිම තාපසයා. පෑන අතනින් ගන්නවා, ගන්න බව ඒ ස්පර්ශය දන්නවා. පෑන වදින එකත් එයා දන්නවා. ඒකේ ඉස්සර පැත්ත තුඩ තිබුණා, අනිත් පැත්ත තුඩ තිබුණා. ඇයි? වැටුන පිටිපස්සයි වටින්නේ. ඉස්සර පැත්ත වැටුනාම අර පෑන් තුලේ තියෙන ටික්කා පයින්නවා. ටික්කා පෑන්නාම ලියවෙන්නේ නැහැ. එහෙනම් ඒ ඇතුළේ ඉන්න තාපසයා දන්නා බැරි වෙලාවත් වැටුන තුඩ අනිත් පැත්තට තියලා තියෙන විත්ති පැත්තට. ඒකත් එයා දකින. ඒ ස්පර්ශය. ඇස දකිනකොට ඇසේ ස්පර්ශය අඳුර ගන්නවා. අල්ලනකොට ඒ ඇඟිලිවල ස්පර්ශය අල්ල ගන්නවා. ලියවෙනකොට මේක වදින ස්පර්ශය අඳුර ගන්නවා. මේ අකුරවල ස්පර්ශය. ලස්සනට මේ ඇලවි ඇලවි යනවා, වංගු ගන්නවා. ඔක්කොම ස්පර්ශ ටික අඳුර ගන්නවා. ලියලා හරියටම ඒ විදිහටම එතනම තියෙනවා. එයා කවුද? හැම ස්පර්ශයක් තුළම 100ෙන් ඉන්න වේදනානුපස්සනාවේ කාර්ය බහුලම තාපසයා. ශ්‍රේෂ්ඨ උත්තමයා. එයාගේ කාර්ය බහුලතාවය අවසන් වෙන්නේ කොතනින්ද? සකෘදාගාමි ඵලයෙන්. වේදනානුපස්සනාව වඩන කාර්ය බහුල තාපසයෙක්යා. එයා තරම් කාර්ය බහුල කෙනෙක් මේ ලෝකේ නැහැ. හැබැයි කිසිම දෙයක් කල්පනා නැහැ. දානේ වළඳලා තැටියේ මෙතන පාත්‍රයේ හතන තැටි අරන් ගින් රිලව් කම්මැලිම තාපසය. කිසිම දෙයක් අවබෝධයක් නැහැ. ඒ ස්පර්ශ පිළිබඳව 100 නැහැ. සමහර තපස්සර ඉන්න ඉස බාල ගමන යන රැවුල් බාල නැහැ. බලන්න කොච්චර කම්මැලිද කල්පනාව නැහැ. ස්පර්ශ පිළිබඳව කල්පනාව නැහැ. කම්මැලි තාපසයා. ඒ හැමදේම ඒ හැම ස්පර්ශයක්ම ස්පර්ශ කියන්නේ අල්ලන එකක් විතරක් නෙමෙයි. ඇයි අපි අල්ලන භෞතිකයට සීමා කරන්නේ? ඇයෙන ස්පර්ශයක් නෙමෙයිද? ඇයෙන හැම ශබ්දයකම යා 100ෙන් ඉන්නවා. ඒ හැම ස්පර්ශයක් මේ ශබ්ද ස්පර්ශ වෙනවා. එන්න එන්න එතනට යන්න කියනවා. ඒ ස්පර්ශය ගැන 100 තියෙනවා. හැම අවවාදයක්ම අනුශාසනාව පිළිබඳව 100 තියෙනවා. දකින්න දේවල් ඇල්ලුවේ නැහැ. ඒ දකින්නේ 12 ස්පර්ශයක් තියෙනවා. මේක දැක්කාය මේක පෙනුනායි ස්පර්ශේවා. අසවලා මේම කිව්වායි අසවලා මේම අවවාද කළායි තරවටු කළායි අපාසක ස්පර්ශේවා. සතෙක් මැරිලා වගන් ඒ ස්පර්ශයක්. ඒක ගඳක් නෙමෙයි ස්පර්ශයක්. දාහනේ ගන්නකොට ලුණු හැඹුල හැම එකක්ම ස්පර්ශ. ලුණු ස්පර්ශ වුණා, හැඹුල් ස්පර්ශ වුණා. කොච්චි කරලා වැදනවා ගරි සැරයි මිරිස් ස්පර්ශ වුණා. කාට ස්පර්ශ වුණා? ලුණු ස්පර්ශ වුණා. මේ හැම දෙයක්ම ස්පර්ශ වශයෙන් ගන්නපාය. ඒ හනනකොට ඒ බත් ඇට හරව මේ ඔක්කොම ඇනෙනකොට ඒ ඇඟිලි තුගල ස්පර්ශය දකින්නපාය. දිව හාර ස්පර්ශ කරනවා. ඒවා විකනකොට දත් ස්පර්ශ කරන මේ හැම ස්පර්ශයක්ම හැම මොහොතක් ගානේ ආයතන හයේ ස්පර්ශ. රාගසිතවිල්ලක් ස්පර්ශ වෙනවා. අර මනුස්සයා එදා අපිට මේ පාම් පූජා කළා අර පැත්තේ පිණ්ඩපාතේ ඒක ස්පර්ශ වෙනවා. දැන් ස්පර්ශ වෙන වෙලාව අවසහයයි. විකාල ස්පර්ශ කරනවා අර රොටි හම්බෙච්ච එක. ස්පර්ශ වෙන ඒ හැම සිතවිල්ලක්ම මේ සිතට ස්පර්ශ වෙනවා. පරණ කාලේ දේවල් මතක් වෙනවා. ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා. අම්මා තාත්තාත් එක්ක ගී ගෙදර හිටපු ඒ සිතුවිලි මතක් වෙන ඔක්කොම ස්පර්ශ. ඒකට කියන චේතනා ස්පර්ශ කියලා. දිට්ඨි ස්පර්ශ, සෝත ස්පර්ශ, ගන්ධ ස්පර්ශ, රස ස්පර්ශ, පොට්ටබ්බ ස්පර්ශ. මේ හැම ස්පර්ශයක් දිහා මෙයා 100ෙන් ඉන්නවා. හැම මොහොතෙම 100න් අතර ඉරියව්වෙන් 100ෙන් ඉන්නවා. නිදාගෙන ඉන්නවා දැන් අර විවේකේ දැන් විවේකී ස්පර්ශ වෙනවා. සුවයක් දැනවා සුවේ ස්පර්ශ වෙනවා. හැඳට වැතිරුණාම කොඳුරට පෙළේ දිගහැරියාම සෑල්ුවද සෑල්ුව ස්පර්ශ වෙනවා. පුදුමාකාර විවේකයක් විවේකයේ ස්පර්ශ වෙනවා. නිନ୍ଦ යාගිනෙනවා නිନ୍ଦ ස්පර්ශ වෙනවා සිතට. නිନ୍ଦ ස්පර්ශ වෙනවා. මෙන්න මේ කාරණා හැම එකක්ම වෙන වෙනම දකිනවා. හැම මොහොතෙම ස්පර්ශදී ආ දකිනවා. එයා ස්පර්ශයේ කියන වේදනානුපස්සනාව තුල කාර්ය බෞලම තාපසයා. එයා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උත්තමේ සකෘදාගාමි ඵලයෙන් තමයි ඒකේන කාර්යබහුලතාවයෙන් නිමා වෙන්නේ. තවත් තාපසයෙක් ඉන්න ඔයා ගොඩාක් කාර්යබහුල කෙනෙක්. එයා ළඟම තව තාපසයෙක් ඉන්න ගොඩාක් කම්මැලි තාපසෙක්. කවුද මේ තාපසයා කියලා ඇහුවාම ඒ තාපසයා තමයි හැම දෙයක්ම ධර්මයෙන් දකින කෙනා. සම්මා දිට්ඨියෙන් දකිනවා. බෝධිසත්වෙක් හම්බ වුණා ස්වාමීන් වහන්සේ. බෝධිසත්වෙ කවුද? මේ හාමුදුරමක් වැඩියා. හාමුදුරමක් නේ බෝධිසත්වෙක්. රාත් බෝධිය පතාගෙන යන උත්තමේ බෝධිසත්වෙක්. එයා මේ ලෝකේ හැමෝම බෝධිසත්වරු දකි වශයෙන් දකිනවා. යන ගමන් කුඩේ අරගෙන ගිහිල්ලා මහර වැඩේ බෝධිසත්වරු කුඩ තරන් යනවා. කමක් නැහැ. ඒ බෝධිසත්වයාට පාරමී පුරන්න කුඩයක් අවශ්‍ය වෙලා තිනවා. අරන් ගියා. සාදු ඒක ඒ බෝධිසත්වයාට අනුමෝදන් වේවා. ඒක සම්මාවෙන් දකිනවා. ඔරකම් කළා කියලා කියන්නේ ඒ රාත් බෝධිය පතාගෙන යන උත්තමයාට කුඩයක් අවශ්‍යයි ඒ පාරමිතා පුරන්න. ඒ හඩුව පිරෙව්වා මගේ කුඩේ අරන් ගිහිල්ලා. ඒක අනුමෝදන් වුණා. ඒ කුසලයේ අයිතිකාරයා මම සන්තෝෂෙන් ඒක ප්‍රීතියෙන් බාරගත්තා. මේ විදිහට දකින්න හැම එකක්ම ධර්මයෙන් දකිනවා. ඇයෙන හැම දේ තුළම ධර්මයෙන් අසනවා. බණින මිනිස්සු මගේ කුසල් ගෙවනවා. ප්‍රශංසා කරන කට්ටිය මගේ අකුසල් ගෙවනවා. බයින මිනිස්සු මගේ අකුසල් ගෙවනවා. ප්‍රශංසා කරන කට්ටිය මගේ කුසල් ගෙවනවා. කොහොම ගත්තත් කමක් නැහැ. කොහොම ගත්තත් කමක් නැහැ. දැන් බයිනකොට ඇත්තටම අකුසල් ගෙවනවා. එම්ම ගත්තට වරදක් නෑ. ඒක සම්මාවක්. බයින මිනිස්සු මගේ අකුසල් ගෙවන්නේ නැහැ. ඒ බැනුම් අහලා මාව නිදහස් කරනවා. ඒ කර්මයෙන් මාව නිදහස් කරනවා. ඒ කර්මයෙන් මං දැන් ගැලවෙනවානේ. ඒක ඉවර වෙනවානේ. කුසලයක් පරිසම් දුන්නා. බැනුම් ආන එක කුසලයේ වත්තෙන් ගත්තත් අකුසලෙන් ගත්තෙන් වශයෙන් ගත්තත් සම්මාවෙන් ගත්තොත් නිවැරදි. සම්මාවයි තියෙන්න ඕනේ. ගන්න ක්‍රමේ නෙමෙයි කොහමද ගන්න කියන එකයි වැදගත්. මොනවා කෑවත් කමක් නැහැ නෙමෙයි. කයට ගැළපෙන එකක් ගන්න ඕනේ. හොරතු දෙන එකක් ගන්න ඕනේ. පමන දැනගෙන ගන්න ඕනේ. මොනවා කෑවත් කමක් නැත්නම් තිය වාකන්න පුළුවන් නේ. ගැළපෙන එකක් ගන්න ඕනේ. සුදුසු එකක් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ අසකන දිව නාසය සමසිතකින ආයතන හයෙම එයා සම්මාවම දකිනවා නම් සම්මාවෙම ගන්නවා නම් හැම සිතිවිල්ලකින්ම ගන්නවා සම්මාව. දේශ සිතිවිල්ලක් ආවම රහත් වෙලා නැහනේ, ද්වේෂේ තියෙන, තියෙනින්ද තමයි මතුනේ. ඒක සිතවිල්ලක් වශයෙන් දකින්නවා, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ඒක මත 100 පීඨවනවා. ඒක ටික වෙලාවක් තිබිලා නිරෝධ වෙලා යන එකක් දකින්නවා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්නවා. හැමදේම අනිත්‍යයි. ඒ නිසා දුකක් තියෙනවා. ඒකට ආත්මයක් නැහැ. ඒ සිතවිල්ලට ආත්මයක් නැහැ. හැමදේම පවතිනවා. ඒව අනිත්‍යයි. ඒ නිසා ඒව නඩත්තු කරන්න ඒකේ අයිතිවාසිකම් කියන්න දුක් විඳිනවා. හැබැයි ඒ කිසිම දෙයකට ආත්මයක් නැහැ. මෙන්න මේ ධර්මතාවයේ නිතරම ආයතනයෙන් දැක්කාම එයා ධම්මානුපස්සනාව තුළ සෑහඳ කාර්ය බහුල තාපසෙයි. ඒ කාර්ය බහුලතාවය කවදරි දවසක අවසන් වෙන්නේ අනාගාමි ඵලයෙන්. හැමදේම චිතිවිලි වලින් ක්‍රියාත්මක වෙන්නේ. ආන් ඉන්නවා තවත් කාර්ය බහුල තාපසේ. එතනත් ඉන්නවා කම්මැලිම තාපසේ. ඔය හිතන හිතන විදිහට කියනවා හිතන වැඩක් න ඔක්කොම කර්මඵලනේ. එයා වල්ලලා ගස් බඳලා ගාමු. ගුටි කණ්ඩ කර්මයක් එයාට තියෙනවා. ගාණ්ඩ කර්මයක් තියෙනවා. දැන් එහෙම කියලා තියෙනවද බුදුහාඳුරු? ඉතින් ඒ ගුටි ටික තමන්ට ගා ගන්න තිබුණානේ. ඇයි එහෙම කර්ම නැද්ද? තමන්ට ගුටි කන්න තමන්ගේ අතින් කර්මයක් තියෙනවා කියලා පොල්ලක් අරන් තමන්ගේ ඔළුවට ගාලා ඔළුව පලාගෙන මැවුම් දාගෙන වාඩි වෙලා. මොකද මගේ ඔළුව මගේ අතින් පලා ගන්න කර්මයක් තිබුණා. එහෙම කවුරුත් කියන්නේ නැහැ. එහෙම නැහැ. සම්මා සමාධියෙන් දකිනවා. සම්මා සතියෙන් දකිනවා. හිංසා කරන්නේ නැහැ, පීඩා කරන්නේ නැහැ. ලෝකේ කිසිම කෙනෙකුට අබමල් රේණුකවත් කරදරයක් නොකර ජීවත් වෙන ප්‍රතිපදාව පුරුදු කරනවා. එක සිතුවිල්ලකින්වත් කෙලෙසයක් නිර්මාණය කරන්නේ නැහැ. සම්මා සමාධි. සමාධිය තුළ කෝ සිතුවිල්ලක් නැහැ. කෙලෙස් සිතුවිලි වලින් නිදහස් වෙනවා. සම්මා සමාධිය වඩනවා. හැම දෙයක් තුළම සිතුවිල්ලක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ සිතුවිල්ලේ ක්‍රියාකාරීත්වයට අසු වෙන්නේ නැහැ. සම්මා සතිය වඩනවා. සිතුවිලි වලට හවු වෙන්නේ නැහැ කියලා කියන කර්ම එයාට අයිති නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම එයාගේ විඥාණයට සාපේක්ෂව නිර්මාණය වෙන්නේ නැහැ. හැම සිතුවිල්ලක් තුළම සිහිය පවත්නවා. හැම සිතුවිල්ලම නිදාස් වෙනවා. නිදාස් වෙන එක තමයි සමාධිය. සිතුවිලි නැහැ. නිදාස්. මෙන්න මේක වඩනවා නම්, මේක තුල ඉන්නවා නම්, සතර ඉරියව්වෙන් මේ ආකාරයට ජීවත් වෙනවා නම්, එයා චිත්තානුපස්සනාවේ අධික කාර්ය බහුල වෙච්ච තාපසයෙක්. ඒක කෙරවල වෙන්නේ, ඒක අවසන් වෙන්නේ රහත් බෝධියෙන්. එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියෙන්. හැබැයි මේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නැතුව තමන්ට ඕන විදිහට විනය හදාගෙන, තමන්ට ඕන විදිහට ධර්මය හදාගෙන, තමන්ට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන්න ගත්තාම එයා තරම් කම්මැලි කෙනෙක් නෑ. එයා ගොඩාක් කම්මැලි තාපසේ චිත්තානුපස්සනාව තුල. ඇයි? හිතුණද ගියා. හිතුණද ආයි ආවා. හිතුණද කෑවා. විකාලයක් තියෙනවා, මේම එකක් තියෙනවා, මේම අවතක් තියෙනවා, විනයක් තියෙනවා, සංවර බව. ඒව මොකවත් අදාළ නෑ. ඒවා දුර්ලකම්, ඒවා අඩුපාඩු. ඒවට කියනවා මේ නියත මිත්‍යා දෘෂ්ටි. එයා එකක් හදලා අලුත් විනයක් හදලා පිළිවෙලට ඉන්න පාය. දෑඟුලක් වැවෙන්න කලින් ඉස බහන්න පාය. සිවුරු හරියට පරිමඩල කරලා පොරවන්න පාය. හතපය විසි කරන්න නැතුව ඇවිදින්න පාය. වචනවල වේගය අඩු වෙන්න පාය. වැඩිහිටියා කතා කරනකොට නියඬව කීකරුව ඉන්න පාය. උත්තර දෙන්න අවස්ථාව, ඒ අවසරය ඉල්ලන්න පාය. අවසරය ලැබුණට පස්සේ ඒ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න එපාය. වැඩිහිටියන්ට ඉසෙල්ලා බෙදන්න එපාය. ඒ අවසරය ඇතුව බාලයා වළඳන්න එපාය. වැඩිහිටියට පිටිපස්සේ වඩින්න එපාය. උන්වහන්සේලාට හොඳම පාසුකම් දීලා තමන් අල්පේච්ච වෙන්න එපාය. කුටියක් ළඟ යනකොට සද්ද බද්ද නැතුව සංවරව යන්න එපාය. දැන් මේවට බුදුහාමුදුරෙන්න ඕනේද මේවා කියන්න? මිනිසෙකුණා මේවා තේරෙන්න එපාය. මේක තවත් කෙනෙකුට ඉන්සාන කර ජීවත් වෙන ප්‍රතිපදාව. මෙන්න මේ විනය, මේ කියන සම්මා සතිය, මේ කියන සම්මා සතිය සමාධිය යම් කිසි කෙනෙකු වඩනවා නම්, පුරුදු කරනවා නම්, මේ විදිහට යගේ ජීවිතය හැඩගස්සනවා නම්, එයා චිත්තානුපස්සනාව තුළ ගොඩාක් කාර්ය බහුල තාපසෙයි. එයා නිරෝධ සමාපත්තියෙන් මේක කෙලවර කරන්නේ. ඔයේ යනවා, කෑ ගන්නවා, යනකොට ඉතින් මේ සත්තුන්ට ගල් වලින් ගන්නවා, දොරවල් වලට තට්ටු කරනවා, නිදානින්න ආඳුරෝම නැකිටලා තට්ටු කළා කියලා නිදි වගේ කියලා අනවා. ඉතින් නිදාගෙන ඉන්න මනුස්සයව හැරවල නිදිද කියලා ඇහුවාම දැන් ඒ මනුස්සර කල්පනා වුණා මෙතන නම් හරියන්නේ නැහැ වගේ ඉන්නේ. ඇයි මේ මිනිස්සුත් එක මාර්ගේ වඩන්න බෑ? දානේ වලඳිනවා, හත දාලා අරගෙන තින එකක් ගන්නවා. සාංගිකයි නේද කියලා. අර ඩොන්දලට පාත්‍රය ගත්තේ නැත්තේ. ඒ මිනිස්සු එතන රැඳෙන්නේ නැහැ. ඒක කොහොමද සම්මා සතියක් වෙන්නේ? සම්මා සමාධියක් වෙන්නේ කොහොමද ඒක? අවසර ගන්න ඕනේ. හැම දෙයකටම අවසරයක් ගන්න ඕනේ. ඒක තුල තමයි සම්මා සතිය වැඩෙන්නේ. කෙලෙස් වලට අසු නොවීන් කෙලෙස් වලින් නිදහස් වෙන ප්‍රතිපදාව තමයි සම්මා සමාධිය වෙන්නේ. කෙලෙස් වලින් නිදහස් වෙනවා නම් එයා සම්මා සමාධිය වඩනවා. හැම චෛතසිකයක් තුළම සීය වඩනවා නම් එයා සම්මා සතිය වඩනවා. ඕං ආර්යවරු දෙදෙනා. හැම සිතවිල්ලක් තුළම සීය පවත්වන ආර්ය උත්තමයා. එයා කවුද කියලා කිව්වම එයා රාත් මාර්ගයේ යන කෙනා. හැම සිතවිල්ලකම එයාගේ සීය තියෙනවා. හැම සිතුවේ සතර ඉරියව්වේ හැම එකෙම සීය තියෙනවා. ඒ නිසා අපි කියනවා රාත් මාර්ගයේ යන කෙනා කියලා. කිසිම සිතවිල්ලකට අහුවෙලා නැහැ. ඔක්කොම සිතවලින් නිදාසලා ඉන්නවා, බලාගෙන ඉන්නවා. එයා කවුද? සම්මා සමාධියටපත් වෙච්ච කෙනා. එයා රාතන් වහන්සේ. සිතවිලි වලින් නිදාස්. එයාට රාසින්වත් පව් ඇදෙන්නේ, පව් ඇදෙන්නේ සිතවිල්ලක් එන්න එපාය. සිතවිලි නිදාස් වෙච්ච කෙනාට කොයි සිතවිල්ලක්? සම්මා සමාධිය රාත් බෝධිය. එහෙනම් අපි චිත්තානුපස්සනාව තුළ කාර්යබහුල වෙන්නේ මෙන්න මේකින රාත් මාර්ගය රාත් බෝධිය වඩනවා නම්. සම්මා සතියයි සම්මා සමාධියයි වඩනවා නම් විතරයි ඒ කට්ටිය තපස්වර වශයෙන් කාර්යබහුල වෙන්නේ. හැබැයි මාස ගණන් එකතන වාඩි වෙලා දම්පාස් වෙලා නැහැ, පින්ඩපාතේ ගිහිල්ලා නැහැ, දත් මැදලා නැහැ, ප්‍රශ්නයක් නැහැ. එයා කාර්යබහුල තාපසෙක්. ඒ ගෞරවයට දිය යුතුයි. එයා කම්මැලිලා ලයිස්තු ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි සතියත් නැහැ, සමාධියත් නැහැ. හිතන හිතන විදිහට වැඩ කරනවා, කෑ ගන්නවා, ගුරුවරුත් එක්ක තර්ක කරනවා, වැඩිහිටියන්ට සලකන්නේ නැහැ. ඔයේ යන ගමන් කනවා, එන ගමන් කමනා, පිළිවෙලක් නැහැ, සංවරයක් නැහැ. එයා ගොඩාක් කම්මැලි තාපසයෙන් චිත්තානුපස්සනාවට සාව ගොඩාක් කම්මැලි කෙනෙක්. ඒ කෙනෙක් වඩන්නේ කිසිම කාර්යබහුලතාවයක් නැහැ. එහෙනම් කාර්යබහුල පුද්ගලයෝ හතර දිනක් අපි දැක්කා. කායානුපස්සනාවේ කෙනෙක් හිටියා, වේදනානුපස්සනාවේ කෙනෙක් හිටියා, ධම්මානුපස්සනාවේ කෙනෙක් හිටියා, චිත්තානුපස්සනාවේ කෙනෙක් හිටියා. ඒ වගේම කම්මැලිම හතර දෙනෙකුත් හිටියා. කායානුපස්සනාව වඩන්නේ නැති කෙනෙක්, වේදනානුපස්සනාව ස්පර්ශය වඩන්නේ නැති කෙනෙක්, ධර්මයේ මේ ලෝකේ දකින්නේ නැති කෙනෙක්, සිතිවිලි හඳුනා ගන්න නැති කෙනෙක්, එහෙම හතර දෙනෙකුත් හිටියා. දැන් මේ සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නට ඕනේ නම්, පිරිනිවන් පාන්නට ඕනේ නම් අපි අර කාර්යබහුල හතර දෙනා වෙන්න ඕනේ, ඔය වෙන්නට ඕනේ. ඒ සතර සටිපට්ඨානිය තුල, ඒ පටවිය තුල කායානුපස්සනාවේ කාර්යබහුල වෙන්න ඕනේ. ඒ ස්පර්ශය තුල හැම ඇස ස්පර්ශය වෙනවා, ශබ්ද ස්පර්ශය වෙනවා, ගන්ධ ස්පර්ශය වෙනවා, රස ස්පර්ශය වෙනවා, පටවිය පොට්ටබ්බ ස්පර්ශ වෙනවා, සිතවිලි ස්පර්ශ වෙනවා. ඒ හැම ස්පර්ශය තුලම අපි කාර්යබහුල වෙන්නට ඕනේ. ආයතන හය තුලම ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් ධර්මයෙන් මේක දකින්නට ඕනේ. ධර්මයෙන් මේ කාර්යබහුල වෙනවා. හැම චෛතසිකයක් තුළම එයා කාර්යබහුල වෙනවා. එහෙම වුණොත් ඒගොල්ල මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා. මේකෙන සතර සටිපට්ඨානය තුළ, මේකෙන ක්‍රමවේද හතර තුළින්ම යම්කිසි කෙනෙක් කම්මැලි වෙනවා නම් එයා මේ භද්‍ර කලාපය තුළම නිවන් දකින්න නැතුව නැවත නැවත ඉපදිලා දුක් විඳින නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙච්ච පුතුජන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇයි එයා නියත දෘෂ්ටියක් තියෙන? ඇයි නිවනක් නැ, කර්මයක් නැ, අපායක් නැ, දිව්‍ය ලෝකයක් නැ, හොඳ කියලා එකක් නැ, නරක ඒ කියන කෙනාට තමයි එහෙම ඉන්න පුළුවන්. ඒ කම්මැලිකම වඩන්න පුළුවන් ඒ කියන කෙනාට විතරයි. අනිත් හැමෝටම මේක වඩන්න බෑ. යමක් තේරෙනවා නම් මැරෙන බව දන්න කෙනාට අරක වැඩෙන්නේ නැයි. එයා මේක නිදාසෙන් එකක් පුරුදු කරනවා. වයසට යනකොට එයාට තේරෙනවා නම් දැන් ලෙඩ වෙනවායි කියලා. එයාට අර කම්මැලිකම වඩන්න බෑ. කාර්යබහුල පැත්තට එනවා. මැරෙනවා කියලා දැනගත්ත වෙලේ ඉඳලා හැමදේම අත්හැරලා අර කාර්යබහුල තැනට එනවා. මේ ඔක්කොම අර හතර දෙනා බවට පත් වෙනවා. සැබෑ කම්මැලිකම කියන්නේ මොකද්ද? ලෞකිකයට පැවැත්මට මාර්ගය වඩන්නේ නැතුව ඔය ජීවත් වෙනවා නම් ඒ ඔක්කොම කම්මැලියෝ. හැබැයි කෝටි ගණන් දේපළ තියෙනවා. හෙලිකොප්ටර් වලින් ඒ ගමන් බිමන් යන්නේ. හැබැයි යාට කියන කම්මැලියා කියලා. ඇයි? මාර්ගය වඩන්නේ නැහැ. හැබැයි මම නැකිටලා ඇවිදින්නේවත් නැහැ. මාස ගණන් එක තැන ඉන්නේ. පැය 24ම මාර්ගය වඩනවා. එයා තමයි මේ ලෝකයේ කාර්යබහුලම කෙනා. මුළු ලෝකෙම යාට නමස්කාර කරනවා. සතරමා භූතයාට නමස්කාර කරනවා. එයා මේ භවයේ අනිවාර්යෙන් රහත් වෙනවා නම් භූමිකම්පා නවතිනවා. මාමුද ගොඩගලනවා නම් මාමුද නවතිනවා. වර්ෂාව පාලනය වෙනවා, කුණාටු පාලනය වෙනවා. පොළව පුපුරන්න තිනා නම් පොළව తాවකාලිකව නවතිනවා. ඒ උත්තමයා රාත් වෙනකන් ඒ පොළව සතර මහා භූතයාට නමස්කාර කරලා කීකරු වෙනවා. එහෙනම් ඇත්තටම කාර්ය බෞල කවුද? අර වාඩි වෙලා ඉන්න කෙනා. පෝසතාට සාපේක්ෂව මූද නවතින්නෙත් නැහැ, කුණාට නවතින්නෙත් නැහැ, ගිනි කඳු නවතින්නෙත් නැහැ, වර්ෂාව නවතින්නෙත් නැහැ. ඇයි? එයා කාර්ය බෞල නෑ, කම්මලියා. ඉටියත් එකයි නැතත් එකයි අසතර මහා භූතයාට. හැබැයි මෙයාට සාපේක්ෂව මෙයා ගොඩාක් කාර්ය බෞල. මෙයාට උදව් කරනවා. සතර මහා භූතයාගේ පීඨයට තියෙනවා. එහෙනම් කම්මැලි කෙනා කවුද කියන එක අපි හඳුරගත්තා. කාර්ය බෞල කෙනා කවුද කියන එකත් හඳුරගත්තා. කම්මැලිව හතර දෙනෙක් ඉන්නවා අය, කාර්ය බෞල හතර දෙනෙක් ඉන්නවා අය. ඒ කාර්ය බෞල වෙන ක්‍රමවේද ටිකත් ඒ කමඨානත් අපි දැන් දැනගත්තා. දැන් ඉඳලා අපි වඩන්න ඕනේ. මේ මොහොතේ ඉඳලා වඩන්න ඕනේ, පුරුදු පුහුණු කරන්න ඕනේ. අපේ ජීවිතයේ ආර්ය මාර්ගය තුළ කාර්ය බෞල වෙන්න ඕනේ. ලෞකිකයේ තුළ කම්මැලිම ජීවිතය බවට පත් වෙනවා. ඇයි? දුන්නම එකක් ගන්නෙත් නැහැ, ගත්ත දේ වළඳන්නෙත් නැහැ, යන්නෙත් නැහැ, එන්නෙත් නැහැ. බලාගත්ත ගම හොයේ ඉන්න කිසිම නැහැ නේ. කිසිම අර කියනවා මේ කාර්යක්ෂමතාවයක් නැහැ, පෞරුසත්වයක් නැහැ. ලෝකිත සාපේක්ෂ අපි කම්මැලිකමෙන් එක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආර්ය මාර්ගයට සාපේක්ෂව කාර්ය බෞලතාවෙන් අපි එක. එහෙනම් අපි ආර්ය මාර්ගයේ කාර්ය බෞල වෙනවා. ලෞකිකයේ තුල පැවැත්ම තුල කම්මැලි වෙනවා. මෙන්න මේ කමටාන අපේ දෛනික ජීවිතවල හැම මොහොතක් ගන්න පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් වඩන්න පුළුවන් නම් මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම මේ කාර්ය බෞලතාවය තුළම Nirodha Samapatti ඇති වෙලා රාහත් වෙලා පිරිනිවන් පානවා කියන එකට ඒකාන්ත වශයෙන්ම අපිට විශ්වාසයි. තෙරුවන් සරණයි.